Buddhang, Buddhang, Buddhang, Vande Dhammang, Dhammang, Dhammang, Vande Sanghang, Sanghang, Sanghang, Vande Buddhang, Dhammang, Sanghang, Vande. Homage to the Supreme Buddha. Homage to the Dhamma, the teachings of the Buddha. Homage to the Mahasangha, the noble disciples of the Supreme Buddha. Homage to the triple gem. Sansara saroga vinitani sang sannita satang suci sarade sang සන්දේරකං සන්න තනෝපලාසං සංලාපදේසිං පනමේ විසාසං සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං දංකින් බලයින් ලොවසෙත සැදු තන්හං කරමුනි වඳිනෙමි සාදු පාදං පෙරහර බුදු බව සැදු මේදං කරමුනි වඳිනෙමි සාදු දරුවන් දන්දි මරුවන් පැරදු සරණං කරමුනි වඳිනෙමි සාදු මේ පන්දහසෙත් බුදුගුණ සැදු දීපං කරමුනි වඳිනෙමි සාදු පින් බලයෙන් ලොවුතුරු බව සැදු කොණ්ඩඤ්ඤය මුනි වඳිනෙමි සාදු පින් කළ සතහට මොක් සුව සැදු මංගල මුනි රාජ වඳිනෙමි සාදු නිවන ලබා ගන්නට මඟ සැදු සුමන මුනි දුනම දිමි මම සාදු පාමෙත සතහට මොක් මඟ සැදු රේවත මුනි රාජ වඳිනෙමි සාදු නොසත සසරින් ගොඩ කර සැදු සෝමිත මුනි රාජ වඳිනෙමි සාදු දෙනෝදහත් දන හට සෙත සැදු පනෝම දස් මුනි වඳිනෙමි සාදු සුදට සුදේ බුදු රැස්න් ලොව විහිදු පදුම මුනි දුවඳිනෙමි නිති සාදු බෝරද මුලදී මරසින් පැරදු නාරද මුනි රාජ වඳිනෙමි සාදු හදවත් මෙත් සිසිලෙන් නිතිසේසු පදොමුත්තරමු වඳිනෙමි සාදු විවාද දුරු කොට මොක් මඟ සෑදු සුනේද මුනි රාජ වඳිනෙමි සාදු නිවාත ගුණ ලෝව ඇති කළ සාදු සුජාත මුනි රාජ වඳිනෙමි සාදු බලවත් වීයා මර බල පෙරදු පියදන් සිමුනි වඳිනෙමි සාදු නිත්‍ය සුවය නිවනට මඟ පෑදු අත්තදන් සිමුනි වඳිනෙමි සාදු ධම්මබලෙන් ලොව සුභසිත සෑදු ධම්මදස්සි මුනි වඳිනෙමි සාදු බුදු පුත් ඇති කොට ලොවසිත සෑදු සිදුහත් මුනි රාජ වඳිනෙමි සාදු ලක්ෂගණන් සත හට සෙත සෑදු තිස්ස මුනිදු වඳිනෙමි මම සාදු ප්‍රැස්ව සිටිය මර බලයෙන් පෙරදු පුස්ස මුනිදු වඳිනෙමි මම සාදු තපස් ගුණය ලොව සැමතැන විහිදු විපස්සි මුනි රාජ වඳිනෙමි සාදු කිසි පැමිණි වස්සවත් බලු පෙරදු සිකි මුනිදු වඳිනෙමි මම සාදු සිතසෙම සත හට මෙත්වල සාදු වෙත්සවූමි රාජ වඳිනෙමි සාදු ඉර සඳ මෙන් ලොව බුදුලැවිදු කකුසඳ මුනි රාජ වඳිනෙමි සාදු නාන මෙත් සිසිලෙන් සිත සෑදු කෝනාගම මුනි වඳිනෙමි සාදු විස්මිත බුදු බල ලොවම විහිදු අස්සප මුනි රාජ වඳිනෙමි සාදු සවුසත වෙත මෙත් එතුමාගේ ජීවිතයේහි සුවිශේෂ අවස්ථාවක එතුමා රෝගාතුරෝ කත්වෙන අවස්ථාවේදී අප හැම දෙනාගේම සිත්වල ඇති කරගන්නා වූ මෙස් සිදුවිලි දහර එතුමාගේ ආධ්‍යාත්මික සුවය සඳහා එතුමාගේ කායික මානසික සුවපත් භාවය සඳහා කැප කරන මොහොත අපි හැම දෙනෙක්ම ඒකාත්මිකව මේ උතුම් කටයුත්තට සහභාගි වෙමු. යම්කිසි කෙනෙක් වෙනුවෙන් ආශිර්වාද කරන මොහොතේදී එකෙනාගේ ජීවිතයේ වැදගත් අවස්ථාව සනිටුහන් කරනවා. එතුමා ජීවිතයේ කළා වූ සුවිශේෂී පින්කම් යුතුකම් අපට මේ වෙලාවේ සමරන්නට පුළුවන්. ඩොක්ටර් බෝල්ට ජයසිංහ මහත්මා ඉතාම යෝන් වයසේදී මේ රටට පැමිණිලා ඉතාම දුෂ්කර කාල පරිච්ඡේද පසු කරලා ධාර්මිකව ජීවිතය ජයගෙන ආර්ථික වශයෙන් සමාජික වශයෙන් පුළුවන් ඉහළම තලයට පත් වෙලා එතුමා දිනු වෙන ගමන් එතුමා විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට දිනු වෙනට අත දීලා ඒ අතර මේ රටේ ශ්‍රී ලංකාවේ ලෝකේ බොහෝ ස්ථානවල විහාරස්ථාන දිනු කරන්න විතරක් නෙවෙයි, ඒ විහාරස්ථාන වල ඉන්න ස්වාමීන් වහන්සේලාට ශක්තියක් දෙන්න සුවිශාල කැපවීමක් කරපු කෙනෙක්. එතුමා විහාරස්ථාන වලට, ඉඩම් වලට, ගොඩනැගිල්ලට වේදන් කළා විතරක් නෙවෙයි, ඒ විහාරස්ථාන වල ඉන්න ස්වාමීන් වහන්සේලා ගැනයි වැඩිපුර අවධානය යොමු කළේ. බොහෝ විට අපි ගොඩනැගිලි දිනු කරන්න උත්සාහ කරනවා. එහෙත් අප දැනු ප්‍රධානතම දේ එතුමාගේ චරිතය තුළ. එතුමා පන්සලකට උදව් කරනකොට නිතරම වැඩිපුර සැලකිලි දැක්වේ ඒ ඉන්න හාමුදුරු ගැන, හාමුදුරු කරන සේවය ගැන හදවතින්ම අගය කළා. අන්නේ අගය කිරීමත් සමග තමයි එතුමාගේ උපකාරය බොහෝ විට ලැබුණේ. ඒ වගේම හුදෙක් පින්කමක් සඳහා විතරක් නෙවෙයි, ඒ විහාරස්ථානවල හාමුදුරන්ට පහසුවෙන් මේ නිදහසේ ආගමික කටයුතු සිදු කරන්නටයි එතුමා නිරතුරුව උත්සාහ කළේ. පන්සලකට දිනු වෙන පුළුවන් හැම පැත්තෙම එතුමා ශක්තිය ලබා දුන්නා. පන්සලේ පිහිටීම, පන්සලේ ගොඩනැගිලි, ඒ පන්සලේ ඉන්ධන ගහකොළ, කිසියම් ගහකොළක් ඉන්ධනව නම් ඒ ගහ එක්ක සෙවන දෙන්න ඕන, නැත්නම් ඒ ගහ මලක් දෙන්න ඕන, නැත්නම් ඒ ගහ ඵලයක් දෙන්න ඕන කියන හැඟීම එතුමාට තිබුණා. මල් ගහ කෙටෙව්වත් අවුරුදු පුරාම හැදෙන මල් ගස් එතුමා තෝරලා ගෙනල්ලා තමයි පන්සලේ හිටවන්නේ. ඒ තරම් බොහොම ලස්සන හිතක් තිබිච්ච කෙනෙක්, තියෙන කෙනෙක්. ඉතින් එතුමා වෙනුවෙන් අපට හොඳටම ආශිර්වාද කරන්න පුළුවන්. අපේ විහාරස්ථාන විතරක් නෙවෙයි, විශේෂයෙන් මේ දකුණු කැලිෆෝනියාවේ මේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට එතුමාට පුළුවන් උපරිමයෙන් ශක්තිය ලබා දුන්නා. යතර විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කොමියුනිටි වෙනුවෙන්, ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළා. අපේ රට පුංචි ශ්‍රී ලංකාව මේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගරයක ඉහළම තැනින්, ඒ සිංහල පොඩිය, ඒ ශ්‍රී ලාංකික පොඩිය ඉහළම තැනක ලෙල දෙන්නට එතුමා මාසයෙන් ගොපියපු ධනයෙන් ශක්තිය ලබා දුන්නා. ඒ ශ්‍රී ලාංකික පොඩිය ඉහළ ආසෙහි ලෙල දෙනවා දකින්නටයි එතුමා ප්‍රාර්ථනා කළේ. ඒ අතර ඒ ශ්‍රී ලාංකික සමාජයේ සංස්කෘතිය මේ ලොස් ඇන්ජලිස් නගරය හරහා ලෝකෙට රැගෙන යන්නට එතුමා ක්‍රියා කරනවා. ඉතින් එසේ කටයුතු කරලා මේ දින රෝගාතුරව පසුවන ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයා සුවිශේෂී කෙනෙක් විදියට අප සමරනවා. මේ ස්වාමීන් වහන්සේලාට දයාබර පියෙක් වගේ, දායකයන්ට හොඳ දායකයෙක් වගේ, ඔබට හොඳ මිතුරෙක්, කල්යාණ මිත්‍රයෙක් වගේ ඔබ බොහෝ දෙනාට ශක්තියක් ලබා දුන්නා. එතුමා පවුලේ ඥාති මිත්‍රක් නෙවෙයි, බොහෝ දෙනාට හදවතින් උපකාර කළා. සාසනය දිනු කරන්න සිය උපරිම ශක්තිය ලබා දුන්නා. ඉතින් අප මේ සිදු කරන සම්බුද්ධ පූජා, අටවිසි බුද්ධ පූජා, සෙත්පිරිත් දේශනා, භාවනාදී මේ සීල කුසල් දහම්වලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලයේ හේතුවෙන් ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබාවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. Most honorable Nayaka Hamduru and honorable members of the Mahasangha, all the venerables and family members of Dr. Walter Jayasingha, friends and devotees are warmly welcome to the Mindfulness Meditation Center, Los Angeles, Buddhist Vihara. Today we all have gathered here to perform a blessing ceremony for Dr. Walter Jayasingha, who is currently getting treatments at the hospital. Mrs. Aisha Jayasingha, beloved children and all the family members, the staff and members of Sri Lankan Foundation and Fing TV, along with a lot of gathering, we will be conducting blessing puja, spirit chanting and religious observances to bless upon Dr. Walter Jayasingha for his good health and longevity. All of you know about Dr. Walter Jayasingha and his contribution to the Sri Lankan community in the USA, all people in America, people in Sri Lanka, especially his contribution to propagate the Buddha Sasana. All the Bhantes gathered here witnessed his great dedication to develop the Buddhist temples in the USA to flourish the Buddha's dispensation. As the president of Sri Lanka America Buddha Dhamma Society, from its beginning to today, Dr. Walter Jayasingha has been helping to develop the Los Angeles Buddhist Vihara up to its establishment in these premises in Covina. Without his support, this would not be a reality to establish Los Angeles Buddhist Vihara in these premises. We are very grateful to Dr. J and his family about that. Professionally, he was a physician, but more than that, he was a great philanthropist, entrepreneur, developer, and an artist. We can talk about his life, his dedication, his accomplishments, and humanitarian activities for hours and hours, but this is not the time for that. We greatly appreciate your kind presence here and your grateful thought to organize and gather here to bless upon him. By the merits and positive thoughts we are generating, may Dr. Walter Jaya Singh be blessed and have a good health, get well soon, and have a long life. May all the blessings be with his life every day. Therapan Sarana. වැඩමවා වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ ඊටාම උතුම් සත්පුරුෂ මාහැඟී පින්කමක් සිදු කරන්නට. ඒ උතුම් පින්කම සිදු කරන මොහොතේ අපි බලාපොරොත්තු වෙන්නේ වැඩමවන්නට යෙදුණු සියලු මහා සංඝරත්නයත් පින්වත් හැම දිනාමත් මේ වෙලාවේ පිළිගැනීම සිදු කරන්නට. ඒ අනුව අපේ කෙටි ආරාධනාව මත බොහොම කරුණාවෙන් මේ ස්ථානයට ගෞරවනීය මහා සංඝරත්නය විශේෂයෙන්ම ලොස් ඇන්ජලිස් නගරයේ තියෙන අපේ විහාරස්ථානවල සියලුම නායක හාමුදුරන් වහන්සේලා, ඒ වගේම අනිකුත් ස්වාමින් වහන්සේලා වැඩමවන්නට යෙදුණා. ඒ අනුව අද මේ උතුම් පින්කම වෙනුවෙන් වැඩමවන්නට යෙදුණා හොලිවුඩ් විහාරස්ථානයෙන් ගෞරවනීය හම්බලන්තොට කෝලිත නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කෝලිත නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම පාම්ඩේල් විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ගෞරවනීය සිරිනිවාස නායක හාමුදුරන් වහන්සේ වැඩමවන්නට යෙදුණා. ඒ වගේම කැමරියෝ බෞද්ධ විහාරස්ථානයෙන් ගෞරවනීය සුතදර නායක හාමුදුරන් වහන්සේත්, ඒ වගේම ක්‍රින්ෂෝ විහාරස්ථානයෙන් ගෞරවනීය කල්‍යාණවංශ හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත්, ඒ වගේම රිවර්සයිඩ් සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් ගෞරවනීය වතෝගල සර්ණසිරි නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාත්, ඒ වගේම ඇනහිම් ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ ගෞරවනීය සුමන නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාත්, ඒ වගේම වෙස්ටිහිල් විහාරස්ථානයෙන් ගෞරවනීය සාන්ත සෝබන හාමුදුරන් වහන්සේ, ඒ වගේම හිස්පීරියා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගෞරවනීය චන්දරතන හාමුදුරන් වහන්සේ, ඒ වගේම ලංකාරාම විහාරස්ථානයෙන් ගෞරවනීය නාගිත හාමුදුරන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාත්, ඒ වගේම සන්වැලි විහාරස්ථානයේ ගෞරවනීය අපරැකී පුණ්‍යරත්න හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩම කරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේලා සියලු දෙනා වහන්සේලා, ඒ වගේම මේ වෙලාවේ විහාරස්ථානයට එකතු වුණු පින්වත් හැම දෙනාමත් මේ වෙලාවේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වෙනුවෙනුත්, විහාරස්ථානයේ වැඩ ඉන්න සියලු ස්වාමින් වහන්සේලා වෙනුවෙනුත්, ඒ වගේම ශ්‍රී ලංකා ඇමරිකා බුද්ධ ධම්ම සංගමයේ වෙනුවෙනුත් පින්වත් හැම දිනාම තෙරුවන්ගේ ආශිර්වාදය ඇතුව මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් අපි අපේ විහාරස්ථානය වෙනුවෙන් පිළිගනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය හඳුරන් වහන්සේ, මේ තාම වටිනා ආශිර්වාදානුග පින්කම සූදානම් කරන මොහොතෙහි මේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා අප ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ අතර මේ අවස්ථාවට සැපමිණි ෆාදර් ප්‍රොෆෙසර් ටිකට් ගුණසේකර මහත්මා බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. මේ සත්කාරය සංවිධානය කිරීමේදී අප විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා නායක හඳුරන්ගේ ආශිර්වාදය මත සිදු කරන අතරේදී විශේෂයෙන්ම අපේ ධම්මපීති හඳුරන් වහන්සේ මේ සියලුම කටයුතු සංවිධානය කරමින් ස්වාමින් වහන්සේට ආරාධනා කරමින් මේ සියලුම කටයුතු පිටුපස්සෙන් ඉඳගෙන ලොකු ශක්තියක් අපට ලබා දෙනවා. මේ අවස්ථාවෙත් උන්වහන්සේ ඔන්ලයින් සෝන් තාක්ෂණ ඔස්සේ සහභාගි වෙලා මේ කටයුතු පිළිබඳව ආශිර්වාදය සිදු කරනවා. උන්වහන්සේටත් අප මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. මුලින්ම පිරිස පංචශීලය සමාදන් කරවීම සිදු කරන්නේ අපේ ගෞරවනීය සුමන හඳුරන් වහන්සේ. අපි උන්වහන්සේට ඉතාම ගෞරවයෙන් ඒ සඳහා ආරාධනා කරනවා. නමෝ තස්සේ භගවතු ආරහතෝ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි නිරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආවේදී දිනතුන් මහත් සත්‍යයෙන් සෝදානම් කොට කැම්පත් කළ තියෙන මේ මල් පන්ස් සොඳු දුනාදී යොච්ච සියලුම පූජාවන් විශේෂයෙන් අටවිසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සෝදානම් කරපු මේ ගිලන්පස්ස සම්බුද්ධ පූජාව පූජා කරන්න බලාපොරොත්තු වන අවස්ථාව මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළ අපේ බුදුරජාණන් වහන්සේට නිර්වාණ අවබෝධය සඳහා සම්බුද්ධත්වයේ සඳහා නියති විරණ ලබා දුන්නු. අතීත බුදුරජාණන් වහන්සේලා ඇතුළු මේ කල්ප ගණනාවක ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කරන සම්බුද්ධ පූජාව. ඒ පූජා තුළින් ජනිත වන පුණ්‍ය ඵලයෙන් ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයාට ආශිර්වාද කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඒ සම්බුද්ධ පූජා මෙහෙවන ලෙස අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා. දිවසයි සම්බුදාලෝක විහාරාධිපති ගෞරවනීය පතෝකල සිරිහා සම්ප්‍ර පතෝකල සරණ සිරිහා ගුරු මහන්සියට ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ගුණගරුක පුත්‍රවේදී සත්පුරුෂ පින්වතුනි ඔබ හැම දෙනාම මේ විහාරස්ථානයේ ඒක රාශී වීමෙන් අද දින මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙදිනා සමගම එක රාශී වීමෙන් ඒ වෛද්‍ය වෝල්ට ජයසිංහ මහත්මයාට ජීවිතයේ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනය කරමින් මේ වටිනා උදාර අටවිස් සම්බුද්ධ පූජා පැවැත්වීමයි. තථාගත දේශනාවෙහි සඳහන් වෙනවා දුර්ලභ මිනිසුන් මේ ලෝකයේ නිතරම පහළ වෙන්නේ නැහැ. යම් අවස්ථාවක එවතු කෙනෙක් පහළ වුණොත් මුළු සමාජයක්ම බබලනවා. ඒ වගේම එවැනි දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබලා ඉතා දුෂ්කරව ජීවිතය පිරවරින් පිරවර ගොඩනගාගෙන තා බලවත් ශක්තිමත් කෙනෙක් බවට පත් වෙලා ඒ තුළින් තමා උපයා සපයාගත් ධනය සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙනුත් එපමණක් නොවේ මෙරටේ විවිධ ක්ෂේත්‍ර සමාගම් වලට එපමණක් නොවේ මුළු ලෝකයටම ශ්‍රී ලංකාවට ඉමහත් සේවාවක් කරපු විශිෂ්ට ගණයේහි පුරුරුදයක් ඇති කළ කෙනෙක් තමයි වෝල්ට ජයසිංහ මහත්මයා. එනිසා අපි හැමදෙනාගේම හදවතේ මේ සියලු ස්වාමීන් වහන්සේලාගේ හදවත් තුළ තියෙන මෙත්සිතිනුත් මේ පැමිණ ඉන්න තමන්ගේ ආදරණීය සහෝදරයන් ඇතුළු ඥාතීන් එවාගේ මේ සියලු පින්වත් පින්වතියන් හැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනීය ඒකායන බලාපොරොත්තු අධිෂ්ඨානය තමයි මේ මොහොතේ සිදු කරනු ලබන ඒ අටවි සම්බුද්ධ පූජාවේ සම්හක්කර බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා වැඩ සිටියා වූ ඒ උතුම් අටවි සිබුදු පියාණන් වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනීය අනන්ත දිව්‍ය සිංහුණාර භාවේ මේ මොහොතේ මේ ආශිර්වාදයේ වෝල්ට ජයසිංහ මහත්මයාට ලැබී එතුමා සුවපත් වේවා. තවත් චිරාත් කාලයක් නිරෝගී මත්ව ඒ මුණින් කියාපු සේවාවන් ඉදිරියටත් කරගෙන යමින් සැනසිල්ලෙන් සුවයෙන් සුරක්ෂිතව නිරෝගී භාවයේ වැඩිවිලා එතුමාට කටයුතු කරන්න මේ උතුම් වූ අටවි සම්බුද්ධ පූජාවේ ශක්තිය තුළින් ආශිර්වාදයක්ම වේවා, සිතක් වේවා, ශාන්තියක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනා කරගෙන අපි හැම දිනම මේ අටවි සම්බුද්ධ පූජාව පූජා කරමු. සම්පූර්ණිතා පමිතර පාර මිතා Na මෙසේ අනන්ත වූ කාලික අච්චයන් කම මේ සංඝ සුපට වහන්සේලාගේ ඒ වෛද්‍ය ප්‍රතිකාර හොඳින් සිද්ධ කරනවා. මැතිතුමාගේ මිල් වෝල්ටර් මැතිතුමාගේ ජීවිතය ගැන කල්පනා කරනකොට මට මතක් වුණේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දහම් පදයක්. උන්වහන්සේ අංගුත්තර නිකායෙහි සඳහන් වෙන ඒ පාළි පාඨය මා මතක් කළේ. මේ ලෝකයට සත්පුරුෂේ පහළ වුණාම ඒ සත්පුරුෂ පුද්ගලයා නිසා මුළු ලෝකයාටම එයින් සෙතක් සාන්තියක් සිද්ධ වෙනවා කියන එක. දෙයයන්ව කල්පනා කරලා බැලුවහම අපේ මේ සම්බුද්ධ ආලෝක විහාරස්ථාන විහාරාධිපතින් වහන්සේ මතක් කළා බෝල්ට ජයසිංහ මැතිතුමා ඉතාම අසහාය පුද්ගලයෙක් කියන එක. අපේ මගේ ගුරුදේවයන් වහන්සේ ඒ අති ගෞරවනීය මඩියලේ මහානායක හාමුදුරුවන් වහන්සේ එක්වරක් අසනීප වෙලා මට මතකයි 980 ගණන් වල මේ රටට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණුණා. උන්වහන්සේ ඒ වොෂින්ටන් බෞද්ධ විහාරය නැත්තම් මේ ඇමරිකාවෙහි ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය ආරම්භ කරපු උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ වැඩියේ ඒ වොෂින්ටන් බෞද්ධ විහාරයට. නමුත් ඒ අවස්ථාවේ කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ අපිට ගෞරවනීය මහානායක හිමියන් වහන්සේට වෛද්‍ය ප්‍රතිකාර කිරීමට උදව් කරන්න. මොකද මේ පින්වතුන්ලා දන්නවා ඔපරේෂන් එකක් ශල්‍ය කර්මයක් මේ රටේ සිද්ධ කරනකොට ලක්ෂ ගණනක් ඒ මුදල් අවශ්‍ය වෙනවා. අපේ වෝල්ටර් ජයසිංහ මැතිතුමාට ආරංචි වුණා මේ සිද්ධිය. එතුමා එක වරටම මතක් කළේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරන මේ මහා නායක හාමුදුරුවන්ගේ සියලුම වෛද්‍ය ප්‍රතිකාර මම බාර ගන්නවා. ඒවයි වියදම් සියල්ලම මම යොදවනවා. අන්න එදා මං කල්පනා කළා මම එතකොට ඉතාමත්ම තරුණ ලාබාල ස්වාමීන් වහන්සේ නම. අන්න ඒ වෙලාවේ මට මතක් වුණා මෙතුමා කොච්චර සත්පුරුෂ පුද්ගලයෙක්ද කියලා. ඉතින් ඔය විදිහේ සිද්ධි මහරහසියක් තියෙනවා එතුමාගේ චරිතය ගැන කතා කරනවා නම් කතා කරන්නට. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාට ඒ වගේමයි. ඉතින් අපි දන්නවා මේ ප්‍රදේශයේ විහාරස්ථාන රාශියකටම ඒ ආධාර උපකාර කරමින් ඒ ස්වාමීන් වහන්සේලාට සැනසිලිදායකව කටයුතු කරන්නට එතුමා ඉදිරිපත් වෙලා ක්‍රියා කරපු අතර ඒ වගේම සමාජික කටයුතු අප්‍රමාණ වශයෙන් සිද්ධ කළා. ලංකාවේ අසරණ දුප්පත් අහිංසක ඇත්තන් වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කළා. අපේ ලංකාවේ ඒ සම්බුද්ධ ශාසනය ඒ වගේම ඒ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කටයුතු කරපු අපේ ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව සඳහා එතුමා අප්‍රමාණ අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු සිද්ධ කළා. ඉතින් අපි ඒ එකින් එක සිද්ධ මතක් කරමින් මේ වෙලාවේ කරන්නේ එතුමාට සෙත් ප්‍රාර්ථනා කිරීමයි. එතුමා අප්‍රමාණ කුසල් සිද්ධ කළා. ඒ වගේම මේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරය ගැන කතා කරනවා නම් එතුමා අප්‍රමාණ ධනයක් වැය කළා. ධනයක්ට වඩා එතුමාගේ කාලය අපි දන්නවා මේ රටේ වෛද්‍යවරේ කොච්චර කාලයක් විඩංගු කරන්නට ඕනද යොදවන්නට ඕනද ඒ අහිංසක අසරණ ලෙඩුන් වෙන්නේ. නමුත් එතුමා ඒ ආගමික කටයුතු වලදී ඒ වගේම ඒ සභාවේ සාකච්ඡාවලට පැමිණිලා ඉතාමත්ම හොඳ අවවාද අනුශාසනා කරමින් මේ ශාසනය වෙනුවෙන් පුදුම විදියේ කැපවීමක් කරපු මැතිතුමෙක් බව අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් කරුණු කාරණා මහ රහසක් තිබුණා. මේ කෙටි විනාඩි 5ක අනුශාසනාවක් මට කරන්න තිබෙන්නේ. ඒ නිසා මා වැඩි කාලයක් ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළමුවෙන්ම මේ කටයුතු සංවිධානය කරපු අපේ ගෞරවනීය ඒ මේ නේවාසික ස්වාමීන් වහන්සේලාට මේ පින්මතුලාට අපගේ බලවත් ප්‍රසාදය පල කරන අතර අපි මේ වෙලාවේ අපි හැම දිනම එකතු වෙලා චිත්ත ශක්තිය ඇති කරගමු. මේ ලෝකයේහි පවත්න සියලුම ශක්තියින් අභිබව යන ශ්‍රේෂ්ඨම ශක්තිය තමයි චිත්ත ශක්තිය. ඒ සඳහා දිගට කරුණු කියන්නට නොවේ බලාපොරොත්තු වන්නේ අපි හැම කෙනෙක්ම මෙත් සිත් කරුණා පෙරදැරි සිත් ඇති කරගෙන ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරගෙන ධර්මයේ ගුණ සිහිපත් කරගෙන ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරගෙන වෝල්ට දොස්තර මහත්මාව මනසෙහි තබාගෙන මේ සෙත් ප්‍රාර්ථනාව කරමු. ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයේ ශක්තියෙන් උන්වහන්සේලා දේශනා කරන ලද පටිච්ච සමුප්පාද, චතුරාර්ය සත්‍ය, සත්‍තිස් බෝධිපාක්ෂික ආදී නිර්මල ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාව බලයෙන් බුද්ධ ශාසනවල අප්‍රමාණ මාර්ගඵල ලාභීන් වහන්සේලා වැඩ සිටියා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මඟ සතර ඵලයන්ට පත්තුණු ඒ අති උතුම් මහෝත්තමයාණන් වහන්සේලාගේ සීල, සමාධි, ප්‍රඥා කියන ඒ ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයන්ගේ සත්‍යානුභාව බලයෙන් සෝවිසි ගුණානුභාව බලයෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ මේ පිළිවතුන්ලාගේ සිත්සතන්හි පහළ වෙමින් පවත්නා ඒ ශ්‍රද්ධා ආදී කුසල චේතනාවල ශක්තියේ බලයෙන් එවගේම අපි උදේ හවස නිතර සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට පින් අනුමෝදන් කරනවා. ඒ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේවතානුභාව බලයෙන් අද දවසේහි අද උදෑසන සිට මේ මොහොත දක්වාත් අප ජීවිත කාලයේ මුළුල්ලේ අප්‍රමාණ කුසල දහම් පින් දහම් සිද්ධ කරලා තියෙනවා. මේ සියලුම කුසල ධර්මයන්ගේ පින් කුසල ශක්තියේ බලයෙන් මේ සියලුම ශක්තියේ බලයෙන් දැනට රෝගාතුරව සිටින ඒ දොස්තර වෝල්ට ජයසිංහ මැතිතුමාට නිරෝගී සුවය ඇති වේවා. කවුරු සාක්කියන්ද නිරෝගී සුවය ඇති වේවා, දීර්ඝාය සම්පත් ලැබේවා. ඒ වගේම එතුමාට තව කාලයක් අප සමග ජීවත් වෙමින් මේ ජාතික, ශාසනික, ආගමික, සංස්කෘතික කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා, බලය ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා කවුරුත් සාදරයෙන්. ගෞරවනීය හඳුරන වහන්සේ, සැදැහැවත් වත්නාවන්ත පින්වතුනි, සම්බුද්ධ මන්දිරයට ඇසෙච්ච මොහොතෙහි අද විශේෂයෙන්ම වෝල්ට ජයසිංහ මහත්මාට ආශිර්වාද කරන මොහොත. මේ විහාරස්ථානයේ මේ කැලිෆෝනියා ප්‍රාන්තයේහි ප්‍රධානතම විහාරස්ථානයක් විදිහට මීට වසර 40 කට කලින් ආරම්භ කළා. මුලදී දී හොලිවුඩ් ප්‍රදේශයේ පැවිදිච්ච මේ විහාරස්ථානයේ අද මේ තත්ත්වයට පත් කළා. මේ ස්ථානයේ සුවිසල් විහාරක් බවට පත් කරන්නට මේ රැස්වෙච්ච හැම දිනෙකම එක වගේ සහයෝගය දැක්වුවා. ඒ අතර ඒ සඳහා පෙරමුණගෙන ක්‍රියා කළේ ඩොක්ටර් වෝල්ට් යැසිං මහත්මයා. එතුමාට ආශිර්වාද පිණිස එතුමාගේ නාමයට කරන ගෞරවයක් විදියට මේ ශාලාව ඩොක්ටර් වෝල්ට් යැසිං මෙඩිටේෂන් හෝල් කියලා නම් කළා තියෙනවා. අනේතුමාට ආශිර්වාද කරන මේ මොහොත මේ ශාලාව සුවිශේෂී ශාලාවක්. වසර ගණනාවක් මේ ශාලාව ඉඳගෙන බොහෝ දිනක් බණ භාවනා කළා. මේ සිත් පහල කළා. ඒ සියලුම කුසල එතුමාට ආශිර්වාදයක් ලෙස හේතු වෙනවා. අද හිමිදිරි පාන්දර පටන් සවස්වනකම් විශේෂ භාවනාවේ වැඩසටහන් කරත්වා. ඒ හැමදෙනාම රැස් කරගත් ජනිත කරගත් පුණ්‍ය ඵලය එතුමාට ආශිර්වාද පිණිස සෙත් පැතුවා. මේ වෙනාවේ අපි විශේෂයෙන් බුදුගුණ මෛත්‍රිය වඩලා එතුමාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහං ආදී ඒ නික්ලේශී සම්බුදුගුණ මහණෙනි සීල සත්ත්වෝ සෝපත්ත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ මෙත්සිතේ බලයෙන් ඒ බුදුගුණ වල බලේ වෛද්‍ය වෝර්ණ ජයසිංහ මහත්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන සිතිවිල්ල හදවතේ දරාගෙන අප හැම දිනෙකම මේ විදියට මේ බුදුගුණ මෛත්‍රී භාවනාවට ඒකාත්මී වෙමු. සාදු සාදු සාදු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාගතුන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝයන්තින් සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සුවේට පත්ත්වා. භගවතෝ සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්දේසන්තා භවන්තු සුඛේ තන්තා. භාගතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුදු බුදු ගුණ තේජසින් ලෝයන්ති සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සුවේට පත්ත්වා. භගවතෝ විද්‍යා චරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාගතුන් වහන්සේ තුළ පැවති විද්‍යා චරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සුවේට පත්ත්වා. භගවතෝ සුගත බුද්ද ගුණ තේජේන සම්දේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාගතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝයන්ති සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්දේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසින් සියලු සත්‍යෝ සෝපත්වා ශාන්ත සුවයට පත්වේතුවා. භගවතෝ අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරති සම්බුදු ගුණ තේජසින් ලෝයන්සේ සියලු සත්‍යෝ සෝපත්වා ශාන්ත සුවයට පත්වේවා. භගවතෝ සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසින් සියලු සත්‍යෝ සෝපත්වා ශාන්ත සුවයට පත්වේවා. භගවතෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝයන්සේ සියලු සත්‍යෝ සෝපත්වා ශාන්ත සුවයට පත්වේවා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝයන්සේ සියලු සත්‍යෝ සෝපත්වා ශාන්ත සුවයට පත්වේවා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලොව වෙතෙන සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. මේ උතුම් සම්බුදු ගුණ සහිත මෛත්‍රී භාවනාවෙන් ජනිත කරගත්තා වූ මේ උත්තම කුසල ඵලයේ හේතුවෙන් වෛද්‍ය පුවට ගැසින මහත්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබාවා. සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දැන් සෙත් පිරිසයි ධ්‍යානා කරමින් වෛද්‍ය පෝර්ටගැසින මහත්මාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන මොහොත මේ ඉතාම ආශිර්වාදාත්මක විහාරස්ථානයේ මේ ඉතාම ආනිසංසදායි මේ ස්ථානයේ අභියස විශේෂයෙන් මෙවර කඩින පින්කමෙහි සම්පූර්ණ පිරිත් දේශනාව සිද්ධ කරපු මේ ධාම මනරම් පිරිත් මණ්ඩපයේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉතාම මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරන මොහොත දහම් කැලිෆෝනියාවෙහි සෑම විහාරස්ථානයක්ම නියෝජනය වෙන විදියට ඒ ස්වාමීන් වහන්සේලා බොහෝ දුර බැහැර ඉඳලා වැඩම කරලා මේ ඉතාම අලංකාරවත් පිරිත් මණ්ඩපය තුළ වැඩ සිටිනි. අප මුළු හදවතින්ම වෛද්‍ය පෝර්ටි දැක්ෂ මහත්මාට සෙත් පතන මොහොත ඔබේ හිත හොඳට මේ වෙලාවෙහි කුසලය තුළ පවත්වා ගන්නට, බුදු ගුණ තුළ ඔබේ හිත තබා ගන්නට, සදහම් ගුණ තුළ, මහා සංඝ ගුණ තුළ සිත පවත්වා ගන්න, සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සිත ඇති කරගන්න මේ උතුම් පිරිත් දේශනය අප විසින් සිදු කරමු. මේ උතුම් දේශනාව සිදු කිරීමෙහි මූලිකත්වය ගැන කටයුතු කරන ලෙස අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා. අප විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විලගම ධම්මාලංකාර ස්වාමීන් වහන්සේට කවුරු සාදු කරනවා. සාදු සාදු සාදු. Yeah.

Om Yeah. ගාරගත ඔබ අත්‍යවශ්‍ය දියෝ අත්‍යවශ්‍ය දියෝ දීගම් වාස්ස සන්තෝ දීගම් අස්ස සානීති පජානාති දීගම් වාස්ස සන්තෝ දීගම් පස්ස සානීති පජානාති රත්සං වාස්ස සන්තෝ රත්සං අස්ස සානීති පජානාති රත්සං වාස්ස සන්තෝ රත්සං පස්ස සානීති පජානාති අපකාර පටිසම්මේදී අස්ස තිස්සානීති සික්ඛති සම්පකාර පටිසම්මේදී පස්ස තිස්සානීති සික්ඛති පස්සම්භයං පාය සංකාරං අස්ස තිස්සානීති සික්ඛති පස්සම්භයං පාය සංකාරං පස්ස තිස්සානීති සික්ඛති පීති පටිසම්මේදී අස්ස තිස්සානීති සික්ඛති පීති පටිසම්මේදී පස්ස තිස්සානීති සික්ඛති සුඛ පටිසම්මේදී අස්ස තිස්සානීති සික්ඛති සුඛ පටිසම්මේදී පස්ස තිස්සානීති සික්ඛති කිච්ඡංකාර පටිසම්මේදී අස්ස තිස්සානීති සික්ඛති කිච්ඡංකාර පටිසම්මේදී පස්ස තිස්සානීති සික්ඛති පස්සම්භයං චිත්ත සංකාරං අස්ස තිස්සානීති සික්ඛති පස්සම්භයං චිත්ත සංකාරං පස්ස තිස්සානීති සික්ඛති චිත්ත පටිසම්මේදී අස්ස තිස්සානීති සික්ඛති චිත්ත පටිසම්මේදී පස්ස තිස්සානීති සික්ඛති අභිප්‍රමෝදයං චිත්තං අස්ස තිස්සානීති සික්ඛති අභිප්‍රමෝදයං චිත්තං පස්ස තිස්සානීති සික්ඛති සමාදහං චිත්තං අස්ස තිස්සානීති සික්ඛති සමාදහං චිත්තං පස්ස තිස්සානීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස තිස්සානීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස තිස්සානීති සික්ඛති අනිච්චානුපස්සී අස්ස තිස්සානීති සික්ඛති අනිච්චානුපස්සී පස්ස තිස්සානීති සික්ඛති විරාගානුපස්සී අස්ස තිස්සානීති සික්ඛති විරාගානුපස්සී පස්ස තිස්සානීති සික්ඛති නිරෝධානුපස්සී අස්ස තිස්සානීති සික්ඛති නිරෝධානුපස්සී පස්ස තිස්සානීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්ස තිස්සානීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස තිස්සානීති සික්ඛති අයං භුඤ්ඤතානන්දනාපාන සතේ සංඝානන්ද ගිරිවානන්දස්ස වික්ඛුනෝ උපසංකලිත්වා ඉමා දස සංඥා වාසෙය්‍යාතේ ආනං කෝපනේ තං විජ්ජති අං ගිරිවානන්දස්ස වික්ඛුනෝ ඉමා දස සංඥා සුත්වා සෝ ආපාදෝ ථාන සෝ පරිප්පස්සංවේයාතේ සම්බදායේ තේන සත්‍ය වජ්ජේන සෝදිතේ හෝතු සම්බදායේ තේන සත්‍ය වජ්ජේන සෝදිතේ හෝතු අභිනිහාරයේ සිට බෝධි මණ්ඩලය තෙක් පුරන ලද අනන්ත අපරිමාණ බෝධි සම්මාන ආනුභාව බලයෙන්ද චතුර්විසාරක දානානුභාව බලයෙන්ද අභියායුදෙන් මනුස්සයා සතුන්ගෙන් අනිසං සතුන්ගෙන් සීතලෙන් කොටසුමෙන් බලින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් අවුවෙන් මැත්තෙන් පින්නෙන් සුලගෙන් විසකුරු සර්කාදීන්ගේ වාතෙන් පිටෙන් සෙමෙන් කුන්දසින් රාග රෝස මෝහාදී උපක්කේස අංගෙන් උපවේලක උපකාත කාලී විපාක පුඤ්ඤං තං අනුමෝදිත්වා